بسم الله الرحمن الرحيم අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙන් سأل سائل بعذاب واقع للكافرين ليس له دافع من الله ذي المعارج تعرج الملائكة والروح إليه في يوم كان مقداره 50,000 سنة فاصبر صبرا جميلا إنهم يرونه بعيدا ونراه قريبا සැබවින්ම සිදුවීමට යන දඩුවම පිළිබඳ විමසන්නා විමසයි. එය ප්‍රතික්ෂේපකයින් හටය. එයින් ඔවුන් වළක්වන්නෙකු නොසිටි. එම දඩුවම පැමිණෙනුයේ මආරිහි හිමිකරුවන අල්ලාහ් වෙතිනි. වසර 50,000කට සමානවන එක් දවසක අවසන් දිනේ මලක්වරු හා රූහ් එනම් ජිබ්‍රීල් ඔහු වෙත නැගී යනෝය. එහෙයින් ලස්සන ඉවසීමක්ව ඉවසා සිටියු. එය එනම් එම අවසන් දිනය ඔවුහු දුරස්ව සිදුවිය නොහැක්කක් ලෙස දකින්නෙහුය. එනමුත් අප එය සමීපව දකින්නෙමු. යවුම තකුනු සමාඋ කල් මුහ්ලි වතකුනු ජිබාලු කල් අහ්නි වලා යස්අලු හමීමුන් හමීමා يبصرونهم يود المجرم لو يفتدي من عذاب يومئذ ببنيه وصاحبته وأخيه وفصيلته التي تؤويه ومن في الأرض جميعا ثم ينجيه كلا إنها لظى نزاعة للشوى تدعو من أدبر وتولى وجمع فأوعى إن الإنسان خلق هلوعا إذا مسه الشر جزوعا وإذا مسه الخير منوعا إلا المصلين الذين هم على صلاتهم دائمون والذين في أموالهم حق معلوم للسائل والمحروم والذين يصدقون بيوم الدين إذن أحس برؤو تلمن بوتي كندو සායම් කරන ලද ලෝමමින් පවතී. එදින මිත්‍රයෙකු තවත් මිත්‍රයෙකු පිළිබඳව නොවිමසයි. ඔවුන් මොවුන් හට එකිනෙකාට පෙන්වනු ලබයි. වැරදිකරු එදින දඩුවමින් බේරීම සඳහා තම පුත්‍රයින්ද, තම භාර්යාවද, තම සහෝදරයාවද, ඔහුට රැකවරණය දුන් තම පවුලේ අයද, තවද පොළොතලයේ සිටිනා සියල්ලන්ද, බිලිදී පසුවමය ඔහුව මුදවා ගනීයයි ඔහු ප්‍රිය කරයි. කිසි විටක එසේ නොව. සැබවින්ම එය ඇවිලෙන ගිනි දැල් වලින් සමන්විත නිරය වේ. එය සම ඉතා දැඩි ලෙස ගලවනු ලබති. කවරෙකු සත්‍ය පිටුපා දිව යන්නේද? තවද ධනය රැස්කර අනුන් හට නොදී තමා රඳවා ගනිමින් සිටින්නේද? එවන් අයව එය එනම් නිරය අවසන් දිනේදී කැඳවන්නේය. සැබවින්ම මිනිසා දැඩි නොසන්සුන් භාවයෙන් යුතුව මවනු ලැබුවේය. කරදරයක් ඔහුට ඇති වූ විට ඔහු නොඉවසිලිවන්තයෙකු වන්නේය. යහපත ඔහුට ඇති වූ විට දැඩි ලෙස වළකා ගන්නෙකු වන්නේය. නමුත් සලාතේ ඉටු කරන්නන් හැර ඔවුහු තමන්ගේ සලාතයන්හි අකණ්ඩව නියැලෙන් නොවෙති. ඔවුන්ගේ සම්පත්වලින් අයදින්නාටද උරුමයන් වළක්වනු ලබන්නාටද උරුම වූ කොටසක් ඇත. ඔවුහු විනිශ්චය දිනය සත්‍යයයි විශ්වාස කරති. والذين هم من عذاب ربهم مشفقون إن عذاب ربهم غير مأمون والذين هم لفروجهم حافظون إلا على أزواجهم أو ما ملكت أيمانهم فإنهم غير ملومين فمن ابتغى وراء ذلك فأولئك أولئك هم العادون والذين هم لأماناتهم وعهدهم راعون والذين هم بشهاداتهم قائمون والذين هم على صلاتهم يحافظون أولئك في جنات مكرمون ඔහු තම පරමාධිපතියාගේ දඩුවම ගැන බියෙන් සිටිති. සැබවින්ම ඔවුන්ගේ පරමාධිපතියාගේ දඩුවම නිර්භයව සිටිය හැක්කක් නොවේ. ඔවුහුමය ලිංගික අවයවයන් ආරක්ෂා කරගන්නන් වන්නේ. නමුත් තම භාර්යාවන් සමගද තම දකුණත හිමි කරගත් අය එනම් වහලියන් සමගද හැර සැබවින්ම ඔවුහු ඔවුන් සමග සංසර්ගයේ යෙදීමෙන් අවවාදයට ලක්වන්නන් නොවේ. ඉන් ඔබට කවරෙකු හෝ වින්දනයක් ලැබීමේ මග සොයන්නේ නම් සීමාව ඉක්ම වූවෝ ඔහුමය. ඔහු තමන්ගේ අමානත් එනම් විශ්වාස කර පවරන ලද රාජකාරියන් හා තමන්ගේ ගිවිසුම් ආරක්ෂා කරන්නෝ වෙති. තමන්ගේ සාක්ෂියන්හි ස්ථාවරව සිටින්නෝ ඔහුමය. තමන්ගේ සලාතය දැඩි ලෙස ආරක්ෂා කරගන්නෝ ඔහුමය. ඔහු ස්වර්ගයන්හි ගෞරවයට පාත්‍ර කරවනු ලබන්නෝ වෙති. فما للذين كفروا قبلك مهطعين عن اليمين وعن الشمال عزين أيطمع كل امرئ منهم أن يدخل جنة نعيم كلا إنا خلقناهم مما يعلمون فلا أقسم برب المشارق والمغارب إنا لقادرون على أن نبدل خيرا منهم وما نحن بمسبوقين ප්‍රතික්ෂේප කයින්ට සිදු වූයේ කුමක්ද? ඔව්හු නුඹේ දකුණු හා වම් දෙසින් කණ්ඩායම් කණ්ඩායම් වශයෙන් නුඹ කරා බෙලි දිගු කරමින් වේගයෙන් පැමිණෙන්නෝ වෙති. ඔවුන්ගෙන් සෑම පුද්ගලයෙකුම භාග්‍ය සම්පන්න වූ ස්වර්ගයේ ඇතුළු කරනු යයි දැඩි ආශාවක් දක්වන්නේද? නොඑසේය. එය නොසිදුවන්නේමය. සැබවින්ම අප ඔවුන් දන්නා දෙයින් ඔවුන්ව අපි මෙව්වෙමු. එහෙයින් නැගෙනහිරයන්හි හා බටහිරයන්හි පරමාධිපතියාණන් මත දිවුරමින් ඔවුනට වඩා ශ්‍රේෂ්ඨ අය ඔවුන් වෙනුවෙන් ගෙන ඒමට සැබවින්ම අප ශක්තිවන්තයෝ වෙමු. අප මොවුන් විසින් අභිභව වූවන් නොවෙමු. අප පාලනයෙන් මිදියා නොහැක. فذرهم يخوضوا ويلعبوا حتى يلاقوا يومهم الذي يوعدون يوم يخرجون من الأجداث سراعا كأنهم إلى نصب يوفضون خاشعة أبصارهم ترهقهم ذلة ذلك اليوم الذي كانوا يوعدون එයින් ඔවුන් හට ප්‍රතිඥා කරනු ලැබූ ඔවුන්ගේ දිනය හමුවනතුරු ඔවුන් නබිතුමාණන් පිළිබඳවද අල් කුරාණයේ පිළිබඳවද අනවශ්‍ය අපවාද හා අධික කතාවන්හි නියලී සිටීමටද සත්‍යය අපහාසයට ලක් කිරීම සමච්චල් කිරීම යනාදී ක්‍රියාවනට සම්බන්ධ වී කෙලි ලොල්හි නිරත වීමටද ඔවුන්ව ඔබ අතහැර දමව ලොවේහි ඔවුන් විසින් නම දිනු ලැබ සිටුවා තබන ලද පිළිමයන් කෙරෙහි ඔවුන් සුපුරුදු පරිදි වේගයෙන් ගමන් කරන්නාසේ එම දිනෙහි ඔවුහු තමන්ගේ මිනී වලවල් වලින් වේගයෙන් නික්ම යන්නෝය ඔවුන්ගේ බැල්ම පහත් වූ ලෙස අවමානයෙන් යුක්තව පොළව දෙසට යොමු වූ තත්ත්වයෙන් පවතී අවමානය ඔවුන් වෙලා ගනි මෙලව ඔවුන් ජීවත් වන විට ඔවුන්ට ප්‍රතිඥා දෙනු ලබමින් තිබූ දිනය එවන්නේය.